සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස අනමතං ගෝයං බින්කවේ සංසාරෝ කුම්බා කෝටින පඤ්ඤායති සරච්චන්ද්‍ර බුදුසිහාරේහි ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නයේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අද වෙසක් පොන් පොහොව දිනය බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහිපත් කරමින් අපේ හිත පිරිසිදු කරගන්න අවස්ථාව වෙසක් දිනය කියලා කියන්නේ පින්තුනි අපි හුඟා කුසල් කරගන්න දවසක් වෙසක් දිනය කියලා කියන අපි බුද්ධානුස්සතිය වඩන දවස බුදුහාඳුරන්ගේ බුදුගුණ වඩන දවසයි වෙසක් දිනේ කියලා කියන්නේ. ඔබ දන්නවා පිනතුන ඔබ ලංකාවේ හිටියනම් කුඩා කාලේ වෙසක් දිනයක් ලං වෙනකොට අපේ හිත කොච්චර ලස්සනද නේ. වෙසක් පොඩු පත්තු කරලා පහන් පත්තු කරලා ඉතින් අපි කොච්චර දුප්පත් උනත් පොහසත් උනත් අපි කොහොම හරි ණය වෙලා හරි වෙසක් පොඩුවක් හදනනේ පොඩි කාලේ. ඇතැමිට ණයට සල්ලි අරන් ඇතැමිට සල්ලි එකතු කරලා කුලි වැඩක් කරලා හරි සල්ලි එකතු කරලා අපි වෙසක් පුරු හදනවා. අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි බුදුහාඳුර පුදනවා වෙසක් දවසට. පින්නතුනි ඇයි අපි බුදුහාඳුර වෙනුවෙන් මේ වගේ පරිත්‍යාගයක් කෘතඥතාවයක් දක්වන්න ඕන අපි? පින්නතුනි අපට මේ ලෝකේ වැඩිපුරම උදව් කරපු අය කවුද? ඔව් අපට මේ ලෝකේ වැඩිපුරම උදව් කරේ අපේ අම්මා තාත්තා දෙන්න. ඒ අම්මා තාත්තා දෙන්න අපට උදව් කරන්න පටන් ගත්තේ කවද්ද? අපි මව කුසේ පිළිසින ගත්තට පස්සේ. ඒ පිළිසින ගත්ත බව දැනගත්තනම් එදා පටන් අම්මා ආහාර පාන ආදියෙන් ප්‍රවේශම් වුණා, දේශගුණයෙන් ප්‍රවේශම් වුණා, ගමන් බිමන් වලින් ප්‍රවේශම් වුණා. අම්මා තාත්තා දෙන්නම අපි වෙනුවෙන් හිතර බලල තමයි හැමදේම කළේ එදා පටන්. ඉතින් අපට මේ ලෝකේ වැඩිපුරම උදව් කරපු දෙන්න අපට උදව් කරන්න පටන් ගත්තේ අපේ මව කුසේ පිරිසිදු ගත්තට පස්සේ. ඒ කියන්නේ මීට අවුරුදු 30කට කලින් වෙන්න පුළුවන්, 50කට කලින් වෙන්න පුළුවන්, 75කට කලින් වෙන්න පුළුවන්, 80කට කලින් වෙන්න පුළුවන්. නමුත් පින්නතුනි ඊටත් වඩා බොහෝ කලකට කලින් ඉඳලා අනාගතයේ ලෝකේ පහළන අපි වෙනුවෙන් පරිත්‍යාගයන් කරපු කෙනෙක් ඉන්නවා. අවුරුදු 50කට 60කට කලින් නෙවෙයි, සාරාංශ කල්පලක්ෂයට කලින් ඉඳන්ම ලෝකයේ අද පහළ වෙලා ඉන්න අපි වෙනුවෙන් කැපවීමක් කරපු පරිත්‍යාගයක් කරපු කෙනෙක් මේ ලෝකේ ඉන්නවා. ඒ කවුද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ. ඒ උන්වහන්සේ සසරාපු ගමනේදී පිනොතුනේ ලොකු පරිත්‍යාගයක් කළා. උන්වහන්සේ කරපු පරිත්‍යාගය ගැන කියනවා අහසේ ග්‍රහකාරකාවලට වඩා උන්වහන්සේ තමන්ගේ නෙත්තන් දුන්න කියලා. මහා පොළොවේ පස්වලට වඩා ඇඟේ මස් දන් දුන්න කියලා. ඒ වගේම මහා මේරු පර්වතයට වඩා ඔටුනු පළන් හිස් දන් දුන්න කියලා. මහා සාගරයේ ජලයට වඩා ලේ දන් දුන්න කියලා කියනවා. පින්නතුනි මේ පරිත්‍යාගයන් කළේ පින්නතුනි උන්වහන්සේ දීපංකර පාදමූලයේදී විවරණ ගත්තරත් පස්සේ. එදා දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟදී විවරණ ගන්නකොට උන්වහන්සේට තිබුණ පින්නතුනි රහත් භාවයට පත්ලා නිවන් දකින්න. ඒ දීපංකර පාද මූලයේ දක්වා බුදුහාඳුරයන් කිසි දුකක් මානසික පීඩාවක් වින්දනන් ඒ වින්දි බුදුහාඳුරන්ගේ කෙලෙස් නිසා. උන්වහන්සේගේ හිතේ තියෙන කෙලෙස් නිසා. නමුත් පින්නතුනි දීපංකර බුදුහාඳුරන්ගේ ළඟදී නියති විවරණ ගත්තට පස්සේ ඊළඟට උන්වහන්සේ කායික මානසික දුකක් වින්දනන් ඒ වින්දේ කවුරු වෙනුවෙන්ද? ඒ දුක් වින්දේ පින්නතුනි අප වෙනුවෙන්. ඒක අමතක කරන්න එපා. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේට අපි කරන ලොකුම ගෞරවය ලොකුම කලගුණ සැලකීම මොකද්ද? සාමාන්‍යයෙන් අපි කුඩා කාලේ නම් වෙසක් හෝඩුවක් පස්සුපල බුදුහාඳුර පිදුවා. ඊට පස්සේ අපි වෙසක් සැරසිල්ලක් කරලා දන්සලක් දීලා අපි බුදුහාඳුර සැමරුවා. ඒවත් අපි යම් යම් මට්ටමින් කරනවා. නමුත් පිනුතුනි බුදුහාඳුරෝ අපෙන් ඇත්තටම බලාපොරොත්තුනේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තුනේ ප්‍රධාන දේ තමයි උන්වහන්සේ දේශනා කළේ මොකද්ද කියන කාරණය මුලින් අහුම්කන් දෙන්න ඕන. උන්වහන්සේක බලාපොරොත්තුනා. උන්වහන්සේගේ සදාම් පණිවිඩය මොකද්ද කියන කාරණය අපි හොඳට අහුම්කන් දෙන්න ඕන. ඒක පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි ඒ යහපු දහමට අනුව නිතරම තමන්ගේ හිත ඒ ඔස්සේ යොදවන්නට ඕන. ඊළඟ කාරණේ තමයි ඒ අහල නිතර සිතෙහි යොදන දහම අපේ ජීවිතය තුළින් ක්‍රියාත්මක කරන්නටත් ඕන. මෙන්න මේක තමයි පින්නතුනි බුදුහාමුදුරුව අපෙන් බලාපොරොත්තු වුණේ. උන්වහන්සේ අපෙන් වන්දනාවක්වත් බලාපොරොත්තු වුණේ නැහැ. උන්වහන්සේ පැහැදිලිවම සඳහන් කළේ මේ දහම අහන්න, ඒ අහන දහම අනුව ජීවිත ගත කරන්න කියලා. මෙන්න මෙච්චරයි උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණේ. බුදුහාමුදුරුව මේ වගේ පරිත්‍යාගයක් කළා වගේම පින්නතුනි බුදුහාමුදුරුව මීට අවුරුදු 2560කට කලින් පිරිනිවන් පෑවා. ඒ පිරිනිවන් පෑවට පස්සේ මේ දහම අවුරුදු 2600කට ආසන්න කාලයක් රැගෙන ආවේ කවුද? ඒ රැගෙන ආවේ පින්නතුනි ස්වාමීන් වහන්සේලා. ඒ ධර්මයේ රැගෙනන කාලෙදී පින්නතුනි නොඑක් විදිහෙහි කරදරවලට මුහුණ පෑවා, දුෂ්කරතාවයන්ට මුහුණ පෑවා. ඉන්දියාවේ අවුරුදු 236ක කාලයක් බුද්ධ ශාසනය පැවතියා. බුදු වර්ෂ 236 දී තමයි තුන්වෙනි ධර්ම සංගායනා පවත්වලා මිහිඳු හාමුදුරුව ලංකාවට බුදුදහම රැගෙන ආවේ. ඒ බුදුදහම රැගෙන ආපු දා පටන්ම පින්නතුනි ලාංකික භික්ෂුන් වහන්සේලා මේ දහම මැනවින් රැකගත්තා. ජීවිත පරිත්‍යාගයෙන් මේ දහම රැකගත්තා. සමහරට අවුරුදු 12ක කාලයක් එක දිගට වළගම්බ රජතුමාගේ කාලේ මහා නියන් කාලයක් සාගතයක් තිබුණා. එවැනි කාලවලත් පින්නතුනි බොහෝම දුෂ්කරතා මැද්දේ මේ ධර්මයේ රැකගෙන ලෝකෙට ඉතුරු කළා. ඒ ඉතුරු කරපු සද්ධර්මය තමයි අද මුල් බුදු සාමෙන් ලෙස මුළු ලෝකෙම තියෙන්නේ. එනිසා ඒ ස්වාමීන් වහන්සේලට කරන ගෞරවයත් පින්නතුනි කළගුණ සැලකීමත් අපි මේ දහම අහලා ඒ දහම අපේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම. ඒ වගේම පින්නතුනි ඔබ නියම ධර්මයක් නම් අහන්නේ ඒ ධර්මයේ පින්නතුනි සරල දෙයක් කියලා හිතන්න එපා. සාමාන්‍යයෙන් අපිට ධර්මයේ නාමයෙන් වෙන වෙන දේවල් කෙනෙකුට කියන්න පුළුවන්, කතාවල් කියන්න පුළුවන්, වෙන වෙන දේවල් කියන්න පුළුවන්. ඒක ධර්මේ වෙන්නේ නැහැ. හැබැයි පින්නතුනි ඔබ අහන්නේ නියම සද්ධර්මයේ නම් ඒ සද්ධර්මයේ පින්නතුනි හුඟක් වටිනවා. ඒ සද්ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ කරපු කැපවීම, ලේ දහඩිය කඳුළු බුදුහාඳුරන්ගේ ලේ දහඩිය කඳුළු වල ශක්තිය ඒ හැම දහම් පදයකම තියෙනවා. ඒ නිසා ඒ දහම පින්නතුනි බොහොම ගෞරවයෙන් අහන්න ඕන. ඒ දහම තමන් පුළුවන් තරම් උපරිම විදියට ජීවිතය තුළින් ක්‍රියාත්මක කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි, ඔබේ දරුවෝ ඉන්නවා නම්, ඔබේ මව්දෙමාපියන් ඉන්නවා නම්, ඔබ ඉතාමත් ආදරය කරන අය ඉන්නවා නම් ඒ ඇට ඔබ දිය යුතු හොඳම තෑග්ග තමයි මේ ධර්මය කියලා කියන්නේ. ඇයි ඒකට හේතුව? පින්නතුනි ඔබගේ ළඟම ඥාතියෙක් මිය ගියාම තමයි ඔබ හුඟක්ම දුක් වෙන්නේ. ඒ නිසා ඔබේ ළඟම ඥාතියෙන් ඉන්නවා නම් එයාට ඔබ ආදරේ නම් ඒ අය ඔබෙන් සමුගන්න කලින් හැකිතාක් ඉක්මනට ඔබ දන්න ධර්ම කාරණා එයාට කියන්න, ඒත් එක්ක මේ දහමේ හැසිරෙන්න. ඇයි ඒකට හේතුව? ඒ ළඟම ඥාතීන් මිය ගියාම තමයි ඔබ හුඟක්ම දුක් වෙන්නේ. ඒ දුක් වෙන දවසට ඔබට හිත හදාගන්න පුළුවන්, අනේ මේ මිය ගිහපු කෙනාට මම බණ අහන්න අවස්ථාව ලැබල දුන්නා, එයාට ධර්මයේ හැසිරෙන අවස්ථාව ලැබල දුන්නා, එයාගේ හිත දිනු වෙන විදියට මම උදව් කළා කියලා ඔබට එදාට සතුට වෙන්න පුළුවන්. ඒ නිසා බුදුහාඳුරු දේශනා කරනවා, ඔබ ඊටාම කැමති කෙනෙක්, ආදරය කරන කෙනෙක් ඉන්නවනම්, ඒ ආදරය කරන කෙනා ඔබ කියන දේ අහන්න සූදානම් නම් ඒ කෙනාට ධර්මය කියලා දෙන්න. ඒ කෙනාට දුක මොකද්ද, දුක නැති කරන ක්‍රමය මොකද්ද කියලා ඒ කෙනාට කියලා දෙන්න කියලා. ඒක තමයි ඔබ ආදරයම කරන කෙනාට කරන්න ඕන. ඇයි ඒකට හේතුව පින්නතුනි, අපි වෙනත් උපකාර කරන එක බොහොම සුළු දෙයක්. කෙනෙකුට කෑමක් දුන්නොත් ඒ කෑමේ ශක්තිය තියෙන දවසයි දෙකයි. කෙනෙකුට ඇඳුමක් දුන්නොත් ඒ ඇඳුම අවුරුද්දයි දෙකයි. කෙනෙකුට රැකියාවක් ලබා දුන්නොත් ඒ රැකියාව අවුරුදු 50කට යනකම් විතරයි. කෙනෙකුට ගෙයක් හදලා දුන්නොත් ඒක ජීවිත කාලෙට විතරයි. නමුත් පින්නතුනි, කෙනෙකුට ධර්මයෙන් උපකාරයක් කරුවොත් ඒක කොහොමද? අවුරුදු කීයකටද? ඔව්, අවුරුදු පින්නතුනි අවුරුදු ගණන් වලින් නෙවෙයි, කල්ප ගණන් වලින් ඒක වටිනාකම තීරණය වෙන්නේ. අන්න ඒ නිසයි පින්නතුනි සබ්බදානං ධම්මදානං ජිනාති කියලා කියන්නේ. අනෙත් සියලුම දානයන්ට වඩා ධර්ම දානය වටිනවා කියන්නේ ඒක. පින්නතුනි අපි කෙනෙකුට අවුරුදු 100ක් එක දිගට උපස්ථාන කළාද, කෙනෙකුට අවුරුදු 100ක් එක දිගට උදව් කළාත්, ආහාර පාන ආදියෙන් ඇඳුම් පැනඳුම් වලින් බෙහෙත් හේත් වලින් අවුරුදු 100ක් නොකඩවාම කෙනෙකුට උදව් කළත් පින්නතුනි, අපි සසර ආපු සසර ගමනට සාපේක්ෂව හරියට පින්නතුනි ඒක හරියට එක බත් වේලක් දුන්නා වගේ. එක බත් වේලක් තරම්වත් වටින්නේ නැහැ. කෙනෙකුට අවුරුදු 100ක් එක දිගට උදව් කළත් අපි මේ සසර ආපු ආත්ම භවවල සංඛ්‍යාවට සාපේක්ෂව බලනකොට කෙනෙකුට එක දවසක බත් වේලක් දුන්නා වගේ ඒ තරම්වත් වටින්නේ නැහැ. පින්නතුනි ඒ තරම් බොහෝම දිග ගමනක් අපි මේ යන අය. අපට මේ හමු වෙන හැම දෙනෙක්ම සසර ඒකාත්ම භාවයක හරි අපේ අම්මා වෙලා, අපේ තාත්තා වෙලා, සහෝදර සහෝදරි වෙලා, දූ දරුවන් ඇලි හිටිය අය. ඒකාත්ම භාවයක නෙමෙයි පින්නතුනි, සමහර ආත්මව 500 ගණන්. 1000මාර අපේ එකම කෙනා අපේ අම්මා තාත්තා වෙච්ච අය තමයි මේ ඉන්නේ. එහෙම නැති කවුරුවත් හොයාගන්න බෑනේ. බුදුහාමුදුරන් කාලේ එක්තරා බ්‍රාහ්මණෙක් හිටියා. එයා හරිය මාන්නක්කාරයි. එයාගේ ජීවිතයේ අන්තිම කාලේ එයාගේ දරුවෝ ටික ඔක්කොම රැස් කරලා කිව්වා, මම මිය ගියාට පස්සේ මගේ අවසන් කටයුතු කරන්න ඕන වෙන කිසියම් කෙනෙක් භූම දාන නොකරපු දැනක කියලා. කියලා මෙයා ලොකු කන්දක් මුදුනට එකඟ ගිහලා දරුවන්ට පෙන්නුවා, මෙන්න මේ තැන මගේ අවසන් කටයුතු භූම දානය කරන්න කියලා. දරුවෝ ඒ විදිහටම කළා පින්නතුනි. බුදුහාඳුරෝ මේ සිද්ධිය දැනගෙන බුදුහාඳුරෝ සඳහන් කරනවා, මහණෙනි මේ බ්‍රාහ්මණයා මේ නමින්ම ආත්ම භව 500ක් මේ ස්ථානෙම භූම දානය කරයි කියලා. එයා හිතන් ඉඳී ඊට කලින් කවුරුවත් එතන භූම දානයක් කළ නැහැ කියලා. පින්නතුනි අපේ සසර ගමනත් ඔහොම තමයි, අපි තියාගින් වෙනස් නැහැ. ඉතින් මේ ලොකු ගමනක් මේ ඉන්නේ පින්නතුනි. ඒ ගමනේ මුල කියන්න බැරි තරම් අතීතයට දිව යනවා. ඒ තරම් බොහෝම දිග ගමනක් මේ අපි ආවේ. ඒ නිසා ඒ ගමන තුල පින්නතුනි අද මේ අපි ලබලා තියෙන්නේ ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. ඒ භාග්‍ය ගැන පින්නතුනි අපි නිතරම සතුටු වෙන්න ඕන. ඒ මොකක්ද අපි ලැබපු භාග්‍ය? පින. අපි ලැබපු දරුවද? අපි ලැබපු ගෙදරද? ඉඩමද? අපේ උපාධියද? මේ කිසිම දෙයක් නෙවෙයි පින්නතුනි අපේ සැබෑ පින බලන ලක්ෂණය. අපේ භාග්‍ය, අපේ වාසනාව ඉහෙලීම බලන්නේ අපි මොකකින්ද? අපේ භාග්‍ය ඉහෙලීම බලන්නේ පින්නතුනි අපට බුදුරජාණන් වහන්සේගේ සැබෑ සද්ධර්මය, දහම් පණිවිඩය කොච්චරනම් ඉහළම ආකාරයෙන් සැබෑ ලෙසම නියම විදියටම අපට ලැබෙනවාද කියන කාරණය. මෙන්න මේකෙන් තමයි පින බලන්නේ. බුද්ධිමත් කෙනෙක්, බුදුදහම ගැන හොඳට අවබෝධයක් තියෙන කෙනෙක් කෙනෙක්ගේ පින බලන්නේ කොහොමද? යාංගා පින්කම් කරන විදියටද පින්වත් කියලා කියන්නේ? නෑ පිනතුනි. බුදුරජාණන් වහන්සේගේ සැබෑ සද්ධර්මය කියනකොට ඒ නියම දහම කියවෙන තැනක දහම අහන්න කොච්චර කෙනෙකුට භාග්‍ය අවස්ථාව ඉඩකඩ සැලසෙනවාද කියන එකෙන් තමයි තමන්ගේ පින බලන්නේ. හැබැයි පින තිබට විතරක් බෑ පිනතුනි. ඒ පිනත් එක්ක දක්ෂතාවයකුත් එකතු වෙනවා. ඈ merit plus proficiency skillfulness මේ දෙකම එකතු වෙනවා. කොච්චර හොඳ බණක් ඇහුවත් අපේ බුද්ධිමත් නැත්නම් අපේ දක්ෂ නැත්නම් ඒ බණේ වටිනාකම Tamanට තේරෙන්නේ නැහැ. ඒ වගේ මේක පිළිපදින්න ඕන කියලා හිතෙන්නේ නැහැ. ඒ වගේ මේක වටිනාකම Tamanට තේරෙන්නේ නැහැ. ඒ නිසා එක පැත්තකින් පින තියෙන්න ඕන සසර පින. ඒ පින විසින් තමයි ඔබ මෙතෙන් රැගෙන ආවේ. නැත්තම් පින්නතුනි මෙහෙම දුර ගමනක් ඇවිල්ලා මේ ධර්මයක් කරා ඔබට එන්න බෑ. ඔබ සසර හුඟා පින් කරපු ඇත්තන්. ඒ පින බලන්නේ පිනතුන එකක් අපේ බුද්ධිය හොඳට තියෙන්නට ඕන. යමක් කියනකොට තේරුම් ගැනීම හැකියාව තියෙන්නට ඕන. අනිත් දේ තමයි අපේ කන් දෙක හොඳට ඇහෙන්න ඕන. මෙන්න මේ දෙක තමයි පිනතුනේ ප්‍රධාන ලක්ෂණ දෙක. අනිත් අඩුපාඩු සම මොනවති වුණත් කමන්නේ. ඇස් දෙක නැති වුණත් කමන්නේ. අතපය නැති වුණත් කමන්නේ. ඈ දුප්පත් ගෙදරක හිටියත් කමන්නේ. ගහක් යට හිටියත් කමන්නේ. මෙන්න මේ දෙක අනිවාර්යෙන් තියෙන්න ඕන. මොකද දෙක කන් දෙක ඇහෙන්න ඕන. ඒ වගේම හොඳ බුද්ධියක් තියෙනවනේ. මේ දෙකම ඔබ හැම දිනකටම තියෙනවා. ඒ නිසා අනිත් මොන කරදර තිබුණත් තමන්ගේ දුව දරුවන්ගේ ප්‍රශ්න, ලෙඩ දුක්වල ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න මොනවා තිබුණත් ඔබ දුක් වෙන්න එපා. ඔබ ලබන්න පුළුවන් ඉහළම භාග්‍ය ඔබ ලබලා දැන් මේ ඉන්නේ. ඒ නිසා මේ භාග්‍ය ගැන නිතර සතුටු වෙන්න ඔබ. අපි ලැබපු දේවල් ගැන අපි හුඟක් සතුටු වෙන්න ඕනනේ. අපි නිතරම හිතන්නේ මොනවා ගැනද? නොලබපු දේවල් ගැනනේ. නොලැබිච්ච දේවල් ගැනනේ හිතන්නේ. නමුත් වෙනතුනේ නොලැබිච්ච දේ නෙවෙයි, තමන් කොච්චර වටිනා දෙයක් ලබලද කියන එක ගැන හුඟක් සැලකිලිමත් වෙන්න. හුඟක් අවබෝධයෙන් ඉන්නේ ගැන සතුටු වෙන්න. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනකොට අපිට කියන්න තියෙන ලක්ෂණය තමයි ප්‍රධානම වශයෙන් බුදුහාමුදුරුවෝ අපට ධර්ම දේශනා කළේ අපේ සිත රැකගන්න, සිත දියුණු කරගන්න. අපට පින්නතුනි ජීවිතයේ වටිනාම දේ මොකද්ද? අපට ජීවිතයේ වටිනාම දේ තමයි අපේ ජීවිතේනේ. අපේ ජීවිතය කිව්වත් ඒ ජීවිතයේ වටිනාම දේ මොකද්ද? අපේ හිතනේ. සාමාන්‍යයෙන් අපට හිතෙන්නේ අපට හුඟක් වටිනා අපේ ශරීරය කියලානේ. නමුත් පින්නතුනි ශරීරය ඕන වෙලාවක ලෙඩ වෙන්න පුළුවන්. මේක වයසට යනවා. ඕන වෙලාවක මේකෙන් හිත වෙන් වෙන්න පුළුවන්. හිත වෙන් වෙච්ච ගමන්ම දැන් මම මෙහෙම බණ කියද්දි හිත වෙන් වුණා ඉතින් එකපාර ඔළුවක් කඩා ගන්නවා මම ඉතින් වැටෙනෝනේ. ඊට පස්සේ ඉතින් හාමුදුරු කියන්නේ ඊට පස්සේ මලමිනිය කියලා කියන්නේ. පින්නතුනේ අපේ ජීවිතය ජීවත් කරවන්න ශරීරය අපට ඕන. ඒ හිතේ පින නිසා තමයි ශරීරය ලැබුණේ. නමුත් අපේ ජීවිතය තුළ සැලෙකුතු කාර්යභාරයක් කරන අපේ හිතයි. ඒ නිසා අපි ඇත්තටම අපට සලකනවා නම් අපි මොහොකටද සලකන්න ඕන? අපේ හිතට සලකන්න ඕන. අපේ හිතට ඇත්තනම් සලකනවා නම් පින්නතුනි අපි අපේ කයටත් අපේ ශරීරයටත් අපි සලකනවා. අපි හිතට සලකනවා නම් කොහොමද හිතට සලකන්නේ? මොනවද හිතට දෙන ආහාර? ඕ හිතට දෙන ආහාර තමයි හොඳ සිතිවිලි. හොඳ සිතිවිලි හිතට එකතු කරන්න ඕන. අපි ශරීරයට ආහාර විදියට ආහාර පාන දෙනවා. නමුත් පිනතුනි හිතට ආහාර කියලා කියන්නේ හිතට හොඳ අදහස්, හොඳ සිතිවිලි එකතු කරන්න ඕන. අනිත් පැත්තෙන් පිනතුනි හිත අපිරිසුදු කරන, හිත දුකටපත් කරන සිතිවිලි හැකිතාක් දුරට අපි අයින් කරන්න ඕන. ඔබ ඔබට ආදරය නම් මෙන්න මේකයි කරන්න ඕන. තමන් කන්නාඩිය ළඟට යනකොට රූපිය අඩුපාඩු බලනා වගේම තමන්ගේ හිත ගැනත් නිතර බලන්න. මේකට තමයි චිත්තානුපස්සනාව කියලා කියන්නේ. දැන් තමන්ගේ හිතේ තියෙන රාගයක්ද, විරාගී සිතවිල්ලක්ද, ද්වේෂයක්ද, මෛත්‍රී සිතවිල්ලක්ද, මෝහසාගත සිතක්ද, බුද්ධිමත් සිතක්ද, සමාහිත සිතක්ද, අසමාහිත සිතක්ද කිය කිය පිනතුනි හිත ගැන හුඟා සැලකිල්ලෙන් ඉන්න නිතරම. එහෙම ඉන්න ඉන්න පින්නතුනි හිතට අකුසල සිතිවිලි එන ප්‍රමාණය අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් පින්නතුනි නිතරම කුසල සිතිවිලි දිනු වෙන විදියට අපි අපේ කටයුතු කරන්නට ඕන. මෙන්න මේක තමයි පින්තුනි අපේ හිතට සලකන ක්‍රමය. මෙහෙම හිතට සලකන ක්‍රමය තමයි පින්තුනි බුදුදහම තුල සම්පූර්ණයෙන්ම ධර්මයේ විදියට විස්තර වෙලා තියෙනවා. ඒ බුදුදහමේන කරුණ පින්තුනි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොනවද මේ කොටස් දෙක? බුදුදහමෙන් බුදුහාමුදුර අනුශාසනා කළේ අපි කොහොමද දුක දුරු කරලා ඉහළම මානසික සතුටෙන් ඉන්නේ කොහොමද කියන එකයි බුදුහාමුදුර අපට දේශනා කළේ. අන්න ඒ මානසික සුවයක් බලාපොරොත්තු වන කෙනෙක් කරන්න ඕන ප්‍රධාන කාර්ය දෙකක් තියෙනවා. මොනවද දෙක? එකක් තමයි මෛත්‍රිය දිනු කරන්නට ඕන. මොකද කරන්න ඕන? මෛත්‍රිය දිනු කරන්න ඕන. ඔබ ඔබේ මානසික සතුට වැඩි කරගන්න කැමති නම්, හිතට එන දුක් පීඩා අමනාප කඳුරු කරන්න කැමති නම් කරන්න ඕන පළවෙනි දේ මොකද්ද? මෛත්‍රිය දිනු කරන්නට ඕන. මෛත්‍රී භාවනා වඩන්නට ඕන. ඔබ ඔබම ගැන බලන්න, ඔබ කොච්චර දුරට මෛත්‍රිය වඩනවද? ජීවිත කාලේ කොච්චර මෛත්‍රිය වඩලා තියෙද? ඔන්න සමන් තමන්ට සලකලාද කියලා බලන ක්‍රමය. මෛත්‍රී භාවනා වඩපු ප්‍රමාණයෙන් තමන් තමන්ට සලකලා තියෙනවා. එහෙම නැත්නම් පේනතුනි ඉක්මනටම වැඩේ පටන් ගන්න. අදම පටන් ගන්න කියලා. ගිහිල්ලා නෙමෙයි මෙතෙන්දිම පටන් ගන්න. ඇවිදිනකොට වාඩි වෙලා ඉන්නකොට හැම ඉරියව්වකදීම සබ්බේ සත්තා භාවන්ත සුගිතත්තා කියලා සියලු සත්වෝ සුවපත්ත්වවා කියන හැඟීමෙන් උපරිම වශයෙන් තමන්ගේ හිත තියාගන්න. පින්නතුනි අපේ හිතට නිතරම පීඩා වෙන්නේ හිත අපිරිසුදු වෙන්නේ මොකින්ද? අමනාපකන් නිසා අනිත්‍යගේ අඩුපාඩුකම් දැකලා හිතේ ඇතිවන ගැටුම තරහ විරසක බව නිසා තමයි අපට බොහෝ විට සතුට නැති වෙන්නේ. ඒ නිසා තමයි පින්නතුනි මනෝවෛද්‍ය විශේෂඥවරු කියන්නේ ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට කියන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එන් එකක් තමයි මයින්ඩ්ෆුල්නස් එක, ඊළඟ එක ලවින් කයින්ඩ්නස් එක. බලන්න පින්තුනි පසුගිය අවුරුදු 40 50 30 කරපු සියලුම එක්ස්පෙරිමන්ට් වල මේ කරුණු දෙක අනිවාර්යයෙන්ම දක්වලා තියෙනවා. මානසික පීඩා නැති කරන්න කැමති නම් මේ දෙක අනිවාර්යයෙන්ම කරන්න ඕන. මේ කවුද සඳහන් කරන්නේ? මේ බටහිර මනෝවෛද්‍ය විශේෂඥවරු. ඒගොල්ලන් කියන පටන් අරන් අවුරුදු 50 60 වැඩි මොනෝ 100ක් වෙලින්. පිනුතින බුදුහාඳුර මේක කිව්වේ කවද්ද? ඔව් මේට අවුරුදු 2600කට කලින් බුදුහාඳුර කියනවා යන්තං සන්තං පදං අභිසමිච්ච යම් සාන්ත පදයක් මානසික සුවයක් කැමතිනම් මෛත්‍රී වඩන්න කියලා කරණීයමෙත සූත්‍රයේ තියෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා කොහොමද? ඒකායනෝ භික්ඛවයම්මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සනාං අත්තංගමාය ඥායස අධිගමාය නිබ්බානස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මානසික දුක් පීඩා නැති කරන්න වඩන්න සතර සතිපට්ඨානය කියලා. පින්නතුනි අපට බොහෝ විට බුදුදහමේ තියෙන වෙච්චර වටින්නේ නැහැ. බටහිර අය එක්ස්පෙරිමන්ට්ස් කළා ඔන්න රිසල්ට් එනකොට තමයි අපට මතක් වෙන්නේ. ඊට පස්සේ තමයි බුද්ධාගම මතක් වෙන්නේ අපටනේ. නමුත් පින්නතුනි බුදුදහම තුල මේව සියල්ලක්ම කැටි වෙලා තියෙනවා. ඒ නිසා පින්නතුනි මානසික සුවයක් බලාපොරොත්තු වෙනවා නම්, මානසික පීඩා අඩු කරගන්න බලාපොරොත්තු වෙනවා නම් හැකි තාක් දුරට මෛත්‍රිය වඩන්න. පින්නතුනි මෛත්‍රිය වඩලා ඉහළ තත්ත්වෙදි කියනවා යම් කෙනෙක් දකිනකොටම ඒ තැනැත්තා ඔබට ඉන්න එකම දුව හෝ පුතා කියන හැඟීමෙන් ඒ තැනැත්තා දෙස බලනවා. කෙනෙක් දෙස පින්නතුනි අපට තමන්ගේ දරුව දිහා බලන විදියට බලන්න පුළුවන් නම් කොයිතරම් මානසික පීඩා අඩුවේද? කෙනෙක්ගේ වරදකදී අපි සමාව දෙන්න කොච්චර සූදානම්ද නේ? ඇතැම් විට මෙතන ඉන්නකොට උනත් කෙනෙක්ගේ අඩුපාඩුවක් වුණොත් ඉන් ෆෝන් එකක් ඉන් ගියොත් ඉන්නේ අපි හුඟක් කලබල වෙන හුඟක් හිත නරක කරගන්නවනේ. කෙනෙක් දැඟලුවොත් ඉන්, නමුත් අපේ දරුවෙක් එහෙම කළොත් ඉන් අපි එහෙම අමනාපයක් ඇති කරගන්න කොහොම හරි දරුව නිවැරදි කරලා කොහොම හරි දරුව හදාගන්න බලන්නේ නේ. පින්නතුණිය අපි අනිත් කෙනා කෙරෙහි එවැනි හැඟීමක් ඇති කරගන්නට ඕන. එහෙම වුණොත් තමයි පින්නතුණේ අපේ හිතේ මානසික පීඩා අඩු වෙන්නේ. පින්නතුණි මෛත්‍රිය වඩන කෙනා මෛත්‍රිය නවතින්නේ නැහැ. ඒ මෛත්‍රිය වඩන කෙනා ළඟ කරුණාවක් තියෙනවා. එයා අනිත්‍යගේ දුකේදී නිතරම පිහිට වෙන්න බලාගෙන ඉන්නේ. මගතොටේදී වුණත් මුණගැහිච්ච තැනකදී වුණත් ගෙදරකදී වුණත් හැම තැනකදීම අනිත් කෙනෙකුට උදව්වක් කරන්න බලාගෙන ඉන්නේ. දැන් බලන්න අම්මා අපි කුඩා කාලේ අම්මා නිතරම අපි ගැන බලාගෙන ඉන්නේ නේ. මොන හරි කටේ දාගන්නවද, නහය දාගන්නවද, කනේ දාගන්නවද, පාරට දුවනවද නේද? කන්දකින් පහළට වැටෙනවද, වලකට බෙබෙනවද, නිතර බලාගෙන ඉන්නේ නේ. අම්මා පින්නතුණි එක මොහොතක් ඇස් දෙකෙන් අපිව අයින් කළා නම් පොඩි කාලේ එක මොහොතක් නොබල හිටියනම් ඇතැමිට වලක වැටෙන්න තියුණ ගිහිල්ලා. ඇතැමිට පාරට ගිහිල්ලා අනතුරක් වෙන්න තියුණා. ඇතැමිට පොඩි මොනහරි ඇටයක් නැහැ දාගන්න තියුණනේ. මොකක් හරි කටේ හිර කරගන්න තියුණා. ඒ හැම මොහොතේම අම්මා තාත්තා අපි දිහා බලලා බොහෝම ආරක්ෂාවෙන් මලක් වගේ ඇහැක් වගේ අපිව රැකගත්තා. ඒ රැකගත්තු නිසා තමයි අද අපි මෙහෙම ඉන්නේ. ඒ වගේමයි පින්වතුනි අපි අනිත්‍යය කෙරෙහි නිතර කාරුණික වෙනවා මේ මෛත්‍රිය වඩන්න වඩන්න. ඒ විතරක් නෙවෙයි පින්වතුනි. මුදිතා ගුණය ඇති වෙනවා. මුදිතා කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? වෙනත් කෙනෙක් දිනු වෙනකොට සතුටු වෙනවා. ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. පින්වතුනි අපේ අම්මා තාත්තා කවදාකවත් අපි දිනු වෙනකොට, අපි සාර්ථක වෙනකොට, අපි විභාග පාස් වෙනකොට, අපි ඉහළ රැකියාවල් ගන්නකොට කවදාවත් අපේ අම්මා තාත්තා අකමැති උනේ නැහැ. ඒ හැමවා සතුරුනා. ඒ ඇයට ගන්න බැරි රැකියාවක් විභාගයක් අපි ගන්නව නම් සමත් වෙනව නම් ඒ අය ලබනවටත් වඩා සන්තෝෂ වෙනවා. ඒ වගේ තමයි පින්නතුණී ලෝකේ අනිත් මිනිස්සු දිනු වෙනකොට සතුටු වෙන්න. ඔබේම දරුවා දිනු වෙනකොට සතුටු වෙන වගේ හැඟීමෙන් සතුටු වෙන්න. පින්නතුණී මෛත්‍රිය වඩන කෙනාගේ ළඟ මේක තියෙනවා. එයා හුඟක් මානසින් නිරෝගී. පින්නතුණී කෙනෙකුගේ වැරදි හැසිරීම තියෙනවා නම් එයාට අනුකම්පා කරන්න. ඇයි ඒ? එයා මානසිකව නිරෝගී නැහැ. ඒකයි. රෝගී කෙනෙකුට රෝගී කෙනෙක් එක්ක අපි අමනාපකම් ඇති කරගන්නවද? රෝගී කෙනෙක් එක්ක අපි අමනාපකම් ඇති කරගන්නේ නැහැ පින්නතුණී. රෝගී කෙනෙක් ඉන්නකොට වැරදි අඩු කාරුණාත් අපි සමාව දෙනවා. ඇයි ඒ? එයා රෝගියෙක් නිසා. ඒ වගේම පින්නතුණි කෙනෙක්ගෙන් කායිකව හෝ මානසිකව අඩුපාඩුකම් වෙනවනම් ඒ බොහෝ විට පින්නතුණියාගේ මානසිකව තියෙන අක්‍රමිකතාවකින් තමයි ඒක වෙන්නේ. ඒ නිසා අපි කියනත් ඒක අමනාප වීම නෙවෙයි, ඒක නට අපි උදව් කරන්න ඕනේ තත්ත්වයෙන් ගොඩ එන්න. ඒයට අපි මෛත්‍රී සාගත වෙන්නට ඕන, කරුණාවන්ත වෙන්න ඕන. අනිත් පැත්තෙන් පින්නතුණි කෙනෙක් දිනු වෙනකොට මේ මෛත්‍රිය නිසාම අපි ඒ කෙනාගේ දිනුව තමන්ගෙම දිනුවක් කියලා හිතලා සතුටු වෙනවා. දැන් බලන්න පින්නතුණි කෙනෙක් හොඳ රැකියාවක් පටන් අරගෙන අලුතින් වාහනයක් අරගෙන ගියක් අරගෙන ඉන්නකොට පින්නතුණි කොයිතරම් අවුරුදු කීයක් නම් එයා ඒ තත්ත්වයට පත් වෙන කැප වෙනවදනේ? අවුරුදු 15 18ක් ඉස්කෝලේ යනවා, විශ්වවිද්‍යාලේ යනවා, හම්බ කරනවා, සල්ලි එකතු කරනවා, කොච්චර කරලා මේ තත්ත්වයට එන්නේ අපි? මේ තත්ත්වයට ආවට පස්සේ කවුද වැඩිපුරම සතුටු වෙන්නේ? අපේ අම්මයි තාත්තයි දෙන්නනේ අපටත් වඩා සන්තෝෂ වෙනවනේ. පින්නතුණි අන්නේ වගේ සතුටක් පින්නතුණි අපි ඇති කරගන්න ඕන කෙනෙක් දිනු වෙනකොට. පුළුවන් තරම් පොඩි දෙයකින් හරිය දිනු වෙන කෙනෙකුට උදව්වක් කරන්න. විභාගයක් ලියන කෙනෙකුට පුළුවන් නම් පෑන් ටිකක් හරි දෙන්න විභාගයන දවසේ දානේ මේ පෑන් අරන් ගිහලා ලියන්න කියලා. එයාට පුළුවන් නම් වතුර බෝතලයක් හරි දෙන්න විභාගයන දවසේදී. අසරණ දරුවෙක් කියනවා නම් පොට් එකක් හරි අරන් දෙන්න, සෙරෙප්පු කූට්ටමක් අරන් දෙන්න පින්නතුණි. ඒක පින්නතුණි තමන්ගේ මානසික සුවයට හේතුවක්. මෙන්න මේ විදිහට මෛත්‍රිය වඩනවා නම් කෙනෙක් මානසික සුවය සඳහා එයා මෛත්‍රී සාගත විතරක් නෙවෙයි, එයාගේ ළඟ කරුණාව තියෙනවා, අනිත් කෙනෙක්ගේ දුකේදී පිහිට වෙන්න සූදානම නිතරම එයාගේ තියෙනවා. ඒ වගේම මුදිතා ගුණය තියෙනවා, කෙනෙක් දිනු වෙනකොට සතුටු වෙනවා. ඒ වගේම පින්නතුණි උපේක්ෂාවක් තියෙනවා. මොහොකටද උපේක්ෂාව කියලා කියන්නේ? සමහර දේවල් තියෙනවා පින්නතුනි අපට පාලනය කරන්න බැරි දේවල්. ඇතැම් විට අපේ දරුවෙක් වෙන පුළුවන් අපි උදව් කරනවා අපි හුඟක් උනන්දු කරනවා අපි බලාපොරොත්තු වෙන විදිහට යා විභාගය ලක්වට යන්නේ නැහැ. ඇතැම් විට යට ලෙඩ දුක් වෙනවා. අපි බෝධි පූජාවල් තියෙනවා පිරිත් කියනවා කිසිම දෙයකින් පාලනය කරන්න බැහැ අපට. ඇතැම් විට එයාගේ කර්ම දෝෂ නිසා අපට උදව් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. මෙන්න මේ තැනදී පින්නතුනි අපි මැදහත් වෙනවා උපේක්ෂා සාගත වෙනවා. මේ දේවල් පින්නතුනි අපට විතරක් නෙවෙයි බුදුහාඳුරන්ටවත් සමහර දේවල් පාලනය කරන්න බැරි වුණා. මේ පින්නතුන් අහලා ඇති විදුඩබ කියලා කුමාරයෙක් ඇවිල්ලා කොසරයිතුමාගේ පුතෙක් ඇවිල්ලා මුළු ශාක්‍ය වංශයක් ඝාතනය කළා. ශාක්‍ය වංශය කියන්නේ කවුරුද? ඔව් බුදුහාඳුරන්ගේ ඥාති පරපුර. බුදුහාඳුරෝ තුන් පාරක් උත්සාහ කර වළක්වන්න. තුන් පාරම බැරි වුණා. ඊට පස්සේ බුදුහාඳුර බැලුවා මේකට හේතුව මොකක්ද කියලා දැක්කා මේ ඥාතීන් සාමූහික අතීතයේ කරපු මේ අකුසල කර්මයක් විපාක දෙන අවස්ථාව. පින්නතුනි මේ විරුඩබ කියලා කුමාරයෙක් ගිහිල්ලා ශාක්‍ය වංශිකයන් කිහිප දෙනෙක් හැරෙනට මුළු ශාක්‍ය වංශයක්ම ඝාතනය කළා. බුදුහාඳුරන්ට සමහර දේවල් පාලනය කරන්න බැරි වුණා. ඒ නිසා පින්නතුනි මෛත්‍රිය වඩන කෙනා පින්නතුනි මෛත්‍රිය නවතින්නේ යාගෙන කරුණාව මුදිතාව උපේක්ෂාව කියන මේ ගුණධම් හතරම වැඩෙනවා. මේවට කියන්නේ මොනවා කියලාද? මේවට කියන්නේ සතර බ්‍රහ්ම විහරණ කියලා. ඔබ කැමති නම් පින්නතුනි බ්‍රහ්මෙක් වගේ ජීවත් වෙන්න. මනුෂ්‍ය ශරීරයක් දරාගෙන මානසින් බ්‍රහ්මෙක් වගේ ජීවත් වෙන කැමති නම් මෙන්න වඩන්න ඕන දහම් ටික. මනුස්ස ලෝකේ ඉඳගෙන දිව්‍ය ලෝක යන ක්‍රමයනේ. පින්නතුනි මේ තත්ත්වයට එනවායි කියන අපේ මනසේ ලොකු දියුණුවක්. මේ දියුණුවට එනකොට පින්නතුනි ධර්මයේ කාරණයක් සඳහන් වෙනවා සීමා සම්බේධය නැති වෙනවා කියලා. අපේ යම් යම් ලිමිට්ස් තියෙනවා. බැරියර්ස් තියෙනවා. සීමා තියෙනවා. මොනවද සීමා? මේ මගේ ගෙදර, මගේ දරුවෝ ටික, මගේ ජාතිය, මගේ කුලය මෙහෙම මෙතෙන් යම්කිසි තැනකට අපි සීමා වෙලින ගැටියක් තියෙනවා. පින්නතුනි මෙන්න මේ සීමිත වෙච්ච මේ කෙටි රාමුව මේ තියෙන වැට කඩළු බිඳිලා පුළුල්ව ලෝකයේ දෙස බලන්න හුරු වෙනවා. මගේ දරුවා මගේ නිවසේ සාර්ථකත්වය බලාපොරොත්තු වෙන වගේම අනිත් අයගේ සාර්ථකත්වයත් ඔහු ප්‍රාර්ථනා කරනවා. ඔහුට සීමාවක් නැහැ. ඇයි ඒකට හේතුව? පින්නතුනි මේ දහම වඩනකොට යා දන්නවා තමන්ගේ ගෙදරින් ඉන්න දරුවා දුව පුතා ඇතැමිට ආත්ම භාව දෙකදී තුනකදී තමන්ගේ දරුවෙක් වෙලා ඉන්න කෙනෙක්. මේ තිස්සලා ආත්ම භාවලත් එක්ක අල්ලපු ගෙදර දරුව බැලුවහම කොහමද? දැන් මේ අමනාපෙල ඉන්න ගෙදර දරුව ටික ඇතැමිට පින්නතුනි ඉස්සලා ආත්ම භාව 25ක දරුවමින් ඇතැමිට ආත්ම භාව 25ක එක දිගට තමන්ගේ දරුවෝ වෙච්චයි මේ අල්ලපු ගෙදර ඉන්නේ. පින්නතුනි ධර්මයේ තුලින් මෙයා මේක දකිනවා. මෙන්න මේක තමයි පුළුල් දැක්මකින් එයා ලෝකයේ දිහා බලන විදිය මේ. වෙනද තමන්ගෙම තැනට කොටු වෙලා තමන්ගෙම සාර්ථකත්වයේ විතරක් බලාපොරොත්තු වෙන වෙච්ච කෙනා ඊට වඩා පුළුල්ව මානව දයාවෙන් සත්ව කරුණාවෙන් එයා ලෝකයේ දෙස බලන්න හුරු වෙනවා. මෙන්න පින්නතුනි මෛත්‍රිය වඩන කේ ලක්ෂණය. ඒ මෛත්‍රී වැඩීමේ ආනිසංස විදියට පින්නතුනි තමන් හුවක් හිතින් හුවක් නිරෝගී වෙනවා. ඒ හිතේ නිරෝගී භාවයේ පින්නතුනි තමන්ගේ කයට දැනෙනවා. පින්නතුනි මේ හිතේ නිරෝගී භාවය නිසා තමන් හුවා පරිත්‍යාගශීලී වෙනවා. ඇතැම් විට අපි කලින් ධර්ම අවබෝධය නැති කාලේ තමන්ගේ දරුවන්ගේ දිනුව විතරමයි බලාපොරොත්තු වෙන්නේ. දරුවන්ට විතරමයි උදව් කරන්නේ. නමුත් පින්නතුනි මේ දැක්ම ආවට පස්සේ අනිත් දරුවන්ගේ යහපත වෙනුනොත් තමන් පරිත්‍යාගශීලී වෙනවා. තමන්ට පුළුවන් මට්ටමේ තමන්ගේ ඔක්කොම දේවල් දෙන්න කියලා නෙමෙයි මේ කියන්නේ. නමුත් පින්නතුනි කිසියම් මට්ටමකට අනිත් අය කෙරෙහි මෛත්‍රී සහගතව බලන්න තමන් හුරු වෙනවා. උදව් කරන්න පුළුවන් හැම තැනදීම හැම මොහොතකදීම අනිත් අයට පිහිට වෙනවා. හැබැයි ඒ පිහිට වෙන එකේ උපරිමය කොහොමද පිහිටවීම? ධර්මයෙන් උපකාර කිරීම. ධර්මයෙන් උපකාර කරන එක තමයි පින්තුනි නියම උපකාරය වෙන්නේ. අපි මුලින් කිව්වනේ ආරයක් දුනොත් දවස් 2යි, හැඳුමක් දුනොත් අවුරුද්දයි, රැකියාවක් දුනොත් අවුරුදු 56යි, ගියක් දුනොත් ජීවිත කාලයයි. නමුත් ධර්මය ඊට වඩා වටින දෙයක්. වැඩිපුරම තමන් අනිත්‍යයට උදව් කරන්නේ කොහොමද? ධර්මයෙන් උදව් කරන්නේ. ඒ ධර්මයෙන් උදව් කරන එකේ පින්තුනි ලොකු වාසියක් තියෙනවා. එකක් තමයි ඒ ඈත් හොඳය වෙනවා. අනිද්දේ තමයි පින්තුනි හොඳ වීම නිසා ඒ අය තමන් එක අමනාප වෙන්න පුළුවන්. අමනාප වුණත් ඒ අය අසත්පුරුෂකම් කරන්නේ නැහැ, හසුරුකම් කරන්නේ නැහැ. ධර්මය දන්න කෙනාගේ තියෙන වාසිය මේක. ඒ නිසා තමයි පින්තුනි ඉන්දියාවේ හිටිය ධර්මාශෝක රජතුමා කියනවා මගේ සතුරෝ ධර්මය අසත්වා, මගේ සතුරෝ ධර්මය හැසිරෙත්වා කියලා. හතුරන්ටත් දෙන්නේ ධර්මය දෙන්නේ. ඇයි ඒ? හොඳ බණක් හම්බුනොත්, බණපතක් හම්බුනොත් හතුරන්ටත් දෙනවා මේක කියවන්න කියලා. ඇයි ඒ? ඒක කියවල පිනතුනේ ඒ අනොත් ඒකේ තියෙන හොඳ දේවල් ක්‍රියාත්මක කරනවා. ටිකක් හරි ඒගොල්ලන් හිතනවා. හොඳ දේවල් නොකරත් අඩු ගානේ නරක දේවල් නොකර හරි ඉන්නවා. අනිත්‍යයට හතුරුකම් නොකර හරි ඉන්නවා. ඒ නිසා තමයි පින්නතුනේ දැන් මේ වගේ රටවල් වලට වෙනත් ආගම් වලට ආරාධනා කරන්නේ ඒක. වෙනත් ආගමික පූජකවරුන්ට එන්න කියලා වීසා නොමිලේ දීලා, වීසා දීලා ඒගොල්ලන්ට පහසුකම් සලස්සන්නේ ඇයි? මිනිසු සාමකාමී කළ මිනිසු දැහැමි කරවන්න. මිනිසු දැහැමි කරාට පස්සේ රටක් පාලනය කරන්න පහසුයි ඒක. දැන් මේ රට ක්‍රිස්තියානි රටක් වුණාට හැම ආගමකම පූජකවරුන්ට යම් යම් විදිහේ පහසුකම් සලස්සලා වීසා දීලා ඒගොල්ලන්ට වෙන වෙනම පහසුකම් දෙන ක්‍රම තියෙනවා. බුද්ධාගම විතරක් නෙවෙයි. හැම ආගමකම හොඳ අය, හොඳ අදහස් තියෙන අයට ඒගොල්ලන් යම් යම් විදිහේ පහසුකම් සලස්සනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. ඇතැම් විට ක්‍රිස්තියානි ආගමේ තියෙන ආගමික ස්ථාන විකුණන කාලේ ඇතැම් විට වෙනත් ආගම් වල ඇගිලෙව මිලදී ගන්නවා. මිලදීගෙන ඒ තැන්වල තමන්ගේ ආගම් ප්‍රචාරයක් කරනවා. දැන් සමහර බොහෝ පන්සල් තියෙන්නේ කලින් කතෝලික පල්ලිය. ඒ තරම්ම පින්නතුනි මේ ලෝකේ තියෙන හොඳ දේවල් ප්‍රචාරය කරන්න ලෝක මට්ටමින් යම රටේම නම් නෙවෙයි. මැද පෙරදිගට නම් එහෙම කිට්ටු වෙනවත් බෑ. නමුත් පින්නතුනි නිදහස යම් ප්‍රමාණයකට අගය කරන, යහපත අගය කරන රටවල් වල ලක්ෂණය ඒ රටවල මේ වගේ පහසුකම් දෙනවා. අන්තගාමී නොවෙච්ච, මූලධර්මවාදී නොවෙච්ච, මානව දහම අගය කරන, සාමකාමීත්වය අගය කරන ලෝක රටවල කරන දේ එහෙම කිරීම පින්නතුනි ලෝකෙට යහපතක්. මිනිස්සුන්ගේ ගුණධම් වැඩෙනවා නම් පින්නතුනි ඒක ලෝකෙට යහපතක්. ඒ නිසා තමන් ධම්මගේ ඉන්නවාද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් ලක්ෂණයක් මොකද්ද? තමන් මෛත්‍රී වඩන කෙනෙක් වෙන්නට ඕන. දැන් මේ අද වෙසක් පොය කියලා හිතලා පින්නතුනි බුදුහාඳුරන්න කරන බුද්ධ පූජාවක් කියලා හිතලා අද පටන් විනාඩි 5කින් පටන් ගන්න මෛත්‍රී වඩන්න. දැනටත් මේ පිනතුන් කරන හොඟ දෙනෙක් කරන්න ඉන්නේ. හැබැයි නොකඩ වහම පිනතුනි කරගෙන යන්න. විනාඩි 5, විනාඩි 7, විනාඩි 10, විනාඩි 15, විනාඩි 20 ටිකෙන් ටික සතිපතා වැඩි කරන්න, මාසිකව වැඩි කරන්න. වාඩි වෙලා ඉන්න වෙලාවට විතරක් නෙවෙයි. වාහනය පදවනකොට, ව්‍යායාම සඳහා විදිනකොට, කඩේ යනකොට, කෑම බීම උයනකොට, ගෙදර වැඩපල කරනකොට හැම වෙලාවෙම පින්නතුනි මේ සිතවිල්ල දිනු කරන්න උත්සාහ ගන්න. තමන්ගේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා පින්නතුනි. මානසික දුක් පීඩාවල පුදුම විදි අඩුවීමක් වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි මෛත්‍රී භාන වඩන එක ලොකු ආනිසංසයක්, ලොකු පින. බුදුහාමර දේශනා කරන යම් කිසි කෙනෙක් ගංගා නම් ගංගාවේ, මහා ගංගාවක් කියනවා ඉන්දියාවේ ගංගා නම් කියලා. ඒ ගංගා නම් ගඟේ එක කෙළවරකින් අනිත් කෙළවරට මහා කන්දක් විදියට ගොඩ ගහලා ආහාර පාන හැමදේම මහා දානයක් දුන්නත් ඒක ආනිසංසදායි. නමුත් ඊට වඩා ආනිසංසදායි කියලා සුළු මොහොතක් මෛත්‍රී භාවනා වැඩිම කියලා. එනිසා ඒ තරම් ප්‍රබල ආනිසංසයක් තියෙනවා මෛත්‍රී භාවනා වැඩිමේ. ඒක මරණයෙන් පස්සේ නෙවෙයි පින්නතුනි, ජීවත් වෙලා ඉන්න මේ කාලයටම තමන්ගේ කායික මානසික නිරෝගී භාවයට, තමන්ගේ මානසික සුවයට, තමන් ඇසුරු කරන අනිත්‍යගේ යහපතට, අනිත්‍යගේ දියුණුවට, තමන්ගේ විභාග ආදිය සාර්ථක වෙන්න මේ බොහෝ දේවල් වලට හේතු වන දෙයක් තමයි මෛත්‍රිය වැඩීම. මෛත්‍රිය වඩන්න වඩන්න ඒ කෙනාගේ ජීවිතය වෙන ප්‍රධාන වෙනස තමයි සීමා සම්බේධය අඩු වෙනවා. මගේ පිට කියන හැඟීම අඩු වෙලා විවෘතව එකම තලයකින් ලෝකයේ දෙස බලන්න උහුරු වෙනවා. මේක පින්නතුන් ලොකෝ දිනනවා. ඊළඟ කාරණය තමයි මානසික සුවයක් බලාපොරොත්තු වන කෙනා කළ යුතු දෙවැනි පියවර තමයි. දැන් අපි මේ කිව්වේ පළවෙනි පියවර. පළවෙනි පියවර කිව්වේ මොකද්ද? මෛත්‍රී වැඩීම. හිතේ සැනසීම බලාපොරොත්තු වෙනවා නම්, මානසික සුවයක් බලාපොරොත්තු වෙනවා නම් ඒතා ප්‍රමාණයට මෛත්‍රී වඩන්න. මෛත්‍රී වඩනකොට කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණම සමංගේ වැඩෙනවා. අනිත් පැත්ත පිනුතුනේ දෙවෙනි කරුණ මොකද්ද? ප්‍රඥාව වඩන්න ඕන. නුවණ දිනු වෙන විදිහේ වැඩපිළිවෙලක ඉන්නට ඕන. නුවණ දිනු වෙන්න බුදුදහමේ සඳහන් කරනවා කාරණා හතරක් කරන්නට ඕන. පඤ්ඤා වුද්ධි කියලා සූත්‍රයක් තියෙනවා. ප්‍රඥා වර්ධනය වෙන සූත්‍රයක් තියෙනවා. ප්‍රඥා වර්ධනය වෙන්න කරුණු හතරක් කරන්නට ඕන. මොනවද කාරණා හතර? කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න ඕන, ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන, යෝනිසෝ මනසිකාරය දෙන්න ඕන, ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ හැසිරෙන්න ඕන. කල්යාණ මිත්‍රයන් කියන්නේ හොඳ දහමක් කියන මිතුරන් තමන්ට ඉන්න ඕන. සජීවී කෙනෙක් වෙන්න පුළුවන්, ඇතැමිට පොතක් පතක් වෙන්න පුළුවන්, CD එකක් වෙන්න පුළුවන්, වෙබ්සයිට් එකක් වෙන්නත් පුළුවන්, අලුත්ම යාළුවෝ, අලුත්ම හතුරුත් ඒ වගේ හැම වෙන්නත් පුළුවන්. නමුත් හොඳම මිතුරා බවට පත් වෙන ඕන තමන්ට හොඳම ධර්මයේ තියෙන හොඳම වෙබ්සයිට් එක. පින්නතුනි, කල්යාණ මිත්‍රයන් හිටියට වැඩක් නැහැ. ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් ලබන්න පුළුවන් වටිනාම දේ ලබා ගන්න ඕන. ඒ මොකද්ද? ධර්මයේ ලබා ගන්න ඕන. ඒ වගේම ඒ දහමට අනුව පින්නතුනි නිතරම හිතන්න ඕන. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? තමන්ගේ හිතට කෙලෙස් ඇති නොවන විදියට තමන් හිතන ක්‍රමය. හිත ආරක්ෂා වෙන විදියට හිතට ගාඩ් එකක් දාලා හිතන ක්‍රමය. පින්නතුනි කොහොමද හිත ආරක්ෂා කරගන්නේ? හිතට රාග, ద్వේස, මෝහ ඇති නොවන විදියට හිත ආරක්ෂා කරගන්න ක්‍රමය. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. දැන් පින්නතුනි පුද්ගල ඇසුරු කරනකොට උනත් අපිට බොහෝ වෙලෙ හිත රිදීම ඇති වෙනවා. යම් යම් අය කරපු කියපු දේවල් මතක් වෙනකොට ඉතින් හිතට නොයෙක් විදිහම නරකම් ඇති වෙනවනේ. පින්නතුනි හැම කෙනෙක්ගෙම එක හොඳ ගුණයක් හරි හොඳට මතක තියාගන්න. ඇතැමිට අඩුපාඩුකම් 90ක් තියෙන කෙනෙක්ගේ උනත් එක හොඳ ගුණයක් හරි තියෙනවා. අපට නොසලකුවත් අඩු ගන්න එයාගේ අම්මට තාත්තට සලකන හරි වෙන්න පුළුවන්. ඒකත් ලොකු දෙයක් නේ. ඒකත් ගුණයක් නේ. අඩු ගානේ හොඳට ලස්සනට ඇඳලා බැන දේ ඉන්නවා නම් ඒකත් හොඳයි නේ. ඒකත් සතුට වෙන පුළුවන් නේ අපට. පින්නතුනේ කෙනෙක්ගේ එක හොඳ ගුණයක් හරි මතක තියාගන්න. එයා මතක් වෙච්ච ගමන්, දැක්ක ගමන්, එයා ගැන මොකක් කරේ අහුවනම් ආපු ගමන්ම ඒ කෙනාගේ හොඳ ලක්ෂණ මතක් කරගන්න. පින්නතුනේ බලන්න එහෙම වෙනවා නම් අපට කොච්චර හිතට සැනසීමක්ද නේ. දැන් බලන්න පින්නතුනේ අපේ හිසේ රදයක් ඇදෙලි නැහැ කියමු. බොහොම ඔළුවේ අමාරුවකින් ඉන්නේ. ඈ දැඩේ හිසේ රදයකින් ඉන්නේ. මෙහෙම ඉන්නකොට පින්නතුනි අපේ එනවා කවුරු හරි ඥාතියෙක් හරි තමාන්ට හුඟක් උදව් කරපු කෙනෙක්. එන්නේ හුඟක් දුර ඉඳලා හුඟක් කාලයකට පස්සේ අත් දෙකටම හුඟක් බඩමුට්ටු තරන් එන්නේ. හැබැයි කලින් කෝල් කළා නෙවෙයි එන්නේ. ඔව් කලින් කෝල් කළා වත් ඉන්නේ වැඩක් නැහැ. නේද? එතකොට ඉතින් සතුට නැහැ එනකොටම. කලින්ම හිතලනේ තියෙන් දැන් ආවයි කියලා. පින්නතුනි තමන්ට කලින් නොදන්වා ඒ වගේ කෙනෙක් තමන්ගේ තාවතින් දැන් ලොකු හිසේ රදයකින් ඉන්නේ. ඒ වෙලාවේදී පින්නතුනි තමන්ට මොකද දැනෙන හැඟීම? හිතට ලොකු ප්‍රසාදයක් නේනේ. අනේ හුඟක් උදව් හරි සතුටු තමන් ඇතැමිට ඇඳේ හිටියත් නැකිටලා ගිහලා ඉස්සරහට ගිහලා පිළි අරගෙන අතින් අලගෙන එක් කරගෙන එනෝනේ. ඇයි එහෙම වෙන්නේ? ඒ කෙනාගේ ළඟ තියෙන හොඳ ගති වුණ නිසානේ. ඇතැමිට එයා ගෙනාපු දේ ගැන අපට එච්චර හැඟීමක් නැහැ. නමුත් එයාගේ ගතිගුණ නිසා අපි ඇසුරු කරපු කාලේ එයාගේ ළඟ තිබිච්ච හොඳ ගතිගුණ නිසා අපි පිනතුණි අර හිසේ රදෙන් හිටියත් අපට හිසේ රදේ කොහෙ ගිහිල්ලාද දන්නේ නැණි. ඒක මතකත් නැහැ ඇතැමිට. ඊට පස්සේ මේ hina වේවිය කතා කර කර ඉන්න. පිනතුණි අන්නේ වගේ අපිට මතක් වෙනකොට පිනතුණි අනිත්‍යය ගැන හොඳ ගතිගුණ මතක තියාගන්න. හැබැයි ඒ ගතිගුණ පිනතුන ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ලෝකේ ඉන්න හොඳම ගතිගුණ තියෙන කෙනා කවුද? බුදුරජාණන් වහන්සේ. හොඳම ගතිගුණ තියෙන අය රහතන් වහන්සේලා. මෙන්න මේ අය පිළිබඳව පිනතුණි අපේ හිතට වැඩිපුර මතකයට එන්නට ඕන. අන්න එහෙම එනවා නම් පිනතුණි ඒක තමන්ගේ හිතේ සතුට වැඩි වෙන හේතුව. අඩුපාඩු තියෙන අය ගැන නම් අපට මතක් වෙන්නේ අපේ හිත කලකිරෙන හිතේ තියෙන ලස්සන නැති වෙනවා. ඒ නිසා හොඳම ගතිගුණ තියෙන අය තමන්ට වැඩිපුර මතක් වෙන විදිහට තමන් හිත සකස් කරගන්න. දැන් අපි මේ කියන්නේ පින්තුණි අර හිතේ සතුට ලබන දෙවෙනි ක්‍රමය ප්‍රඥාව දිනු කිරීම. ප්‍රඥාව දිනු කිරීමේ කාරණා හතරයි. මොකද්ද හතර? කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. මොකද්ද ධර්මානුධර්ම ප්‍රතිපදාව කියලා කියන්නේ? ප්‍රඥාව දිනු වෙන විදිහට සිටීම. ඒ කියන්නේ පින්තුණි එක පැත්තකින් කම්මස්සගතා සම්මාදිටිය ඇති කරගෙන කර්මයේ පිළිබඳව නුවණ ලබා ගන්නට ඕන. තමන් හොඳ දෙයක් කරවතින් හොඳ දෙයට අනුරූපව තමන්ට සැප විපාක ලැබෙනවා. තමන් හිත අපිරිසිදු යමක් කළවතින් ඒකට අනුරූපව තමන්ට දුක් විඳින සිද්ධ වෙනවා කියන කාරණේ. පින්නතුනි මේ අවබෝධය අපි ලැබුවොත් පින්නතුනි අපි කැමති නෑ දුක් විඳින්න. මෙච්චර ඉගෙන කියාගෙන හුඟා දුර ඇවිල්ලා නේද රැකී රස්සාවල් කරලා හුඟා දුර ගිහිල්ලා හරි හම්බ කරලා පින්නතුනි ඇයි අපි දුක් විඳින්නේ නේ? අපි පින්නතුනි එහෙම දුක් විඳින්න ඕනේ නැහැ අපි. එහෙම දුක් විඳින්න නෙවෙයි මේ බුදුහාඳුරු කෙනෙක් පහළ වෙලා ඉන්නේ. එහෙම දුක් විඳින්න නෙවෙයි බුදුහාඳුරු ඇස්සිස් මස්ලේ දන් දීලා අපට මේ දහමක් ඉදිරිපත් කළේ. ඒ නිසා පින්නතුනි ඒ දහමින් අපි ලබන ප්‍රයෝජනය තමයි හැකිතාක් දුරට පින්නතුණි හිතට අකුසල සිතිවිලි නොයන විදියට හැකිතාක් දුරට හිත රැකගන්න. ලෝභ ද්වේෂ මෝහ වලින්. ඒ වගේම පින්නතුණි හැකිතාක් දුරට පරිත්‍යාගශීලීත්වය, මෛත්‍රිය දිනු වෙන විදියට නිතරම හොඳ සිතිවිලි සිතන්න, හොඳ වචන කතා කරන්න, හොඳ ක්‍රියාවන් කරන්න. පින්නතුණි තමන්ගේ ජීවිතෙන් වැඩිපුර තමන් හොඳ දේවල් කරලා තියෙනවා නම් තමන් අම්මට තාත්තට සලකලා තියෙනවා නම් වැඩිහිටියන්ට උපස්ථාන කරලා තියෙනවා නම් ලෙඩ වෙච්චාට සලකලා තියෙනවා නම් ස්වාමීන් වහන්සේට උපස්ථාන කරලා තියෙනවා නම් මේව පින්නතුනේ නිතර නිතර තමන් හිතන්නේ මේ කරපු හොඳ දේවල්. තමන් ලේ දන් දීලා තියෙනවා නම් ඒව පින්නතුනේ අඩුයි නම් තව තව වැඩිපුර කරගන්න ඒවා. ඇතැම් විට අපට මතකයේ ඉච්චර ස්ථාවර නැති වෙන්න පුළුවන් නේ නැත්නම් කියන්නේ ලොකු අඩුවක් මේ. ඒ නිසා ඒවා වැඩිපුර කරන්න, හොඳ පින්කම් කරන්න, මල් පූජා ආදිය කරන්න. Tamante බැරි නම් අනිත් අය පින්කම් කරන වෙලාවට සහභාගී වෙලා අඩුගානේ සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න. ඈ ලස්සන චෛත්‍යයක් දැක්කමනේ මාත් මේ චෛත්‍ය කරපු වෙනා ඒ කරපු වින මාත් අනුමෝදන් වෙනවා. පිළිම වහන්සේ නමක් දැමතින් දැක්කොතින් අනේ මේ පිළිම වහන්සේට උදව් කරපු කෙනා මමත් එහෙ කොටස් කරුවෙක් මාත් මේ කනුමෝදන් වෙනවා. බෝධියක් දකිනකොට බෝධි පූජා තියෙන විතරක් නෙවෙයි අනේ මේ බෝධිය රෝපණය කරන උදව් කරගෙන ආ වගේම මාත්‍යයකට සම්මාදන් වෙනවා මාත්‍යයක අනුමෝදන් වෙනවා කියලා තමන්ටත් ඒ කොරස්කාරයක් වෙන්න පුළුවන්. තමන් පින්නතුනි පින වැඩි කරගන්න ක්‍රමය. ඊළඟට පින්නතුනි තමන්ගේ ඊළඟ පියවර තමයි තමන්ගේ බුද්ධිය වැඩි වෙන විදිහේ ප්‍රඥා වැඩි වෙන විදිහේ ඊළඟ වැඩපිළිවෙලක් තියෙනවා. පින්නතුනි මෙන්න මේක තමයි ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන්නේ විශේෂම දේ. ඒ තමයි පින්නතුනි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ හේතුඵල ධහම කියලා කියන්නේ. මොකද්ද පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ පින්නතුනි? ඔව් හේතු නිසා යමක් හටගත්තනම් ඒ හේතු ඇති වෙනකොට මේක නිරුද්ධ වෙනවා කියන කාරණය. පින්නතුනි අපි දැන් මේ රූපයක් දකිනවා නම් ශබ්දයක් අහනවා නම් ගන්ධ සුවඳක් විඳිනවා නම් මේ අත්දැකීම පින්නතුනි මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නිරුද්ධ වෙන අත්දැකීම. ඒක අතීතයෙන් තිමිල මෙතෙන්ට එනව නෙවෙයි, මේ මොහොතේ ක්ෂණිකව හටගත්තා. හේතු සහිතව හේතු නැති වෙනකොටම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේක තමයි පින්නතින අනිත්‍යතාවය කියලා කියන්නේ. ඇසෙන් රූපයක් දකිනවනම් මේ දකින රූපය කලින් මෙතෙන්ට ආව නෙවෙයි, මේ මොහොතේ දැක්කා, මේ මොහොතේම නිරුද්ධ වුණා. මේ ශබ්දය අහන එකත් ඒත් ඒ වගේ. නමුත් පින්නතුනි, අපේ ළඟ තියෙන අවිද්‍යාව නිසා නැත්තම් මෝහය නිසා අපට මොකද වෙන්නේ? අපි දැක්කට පස්සෙත් හිතනවා මේක තාම තියේ කියලා. දැන් බලන්න, ඔබේ මියගිය ළඟම ඥාතිය ගැන කල්පනා කරලා බලන්න. එයා මතක් වෙනකොටම ඔබට ඇතැමිට ඇනුයි යනෝනේ. ඇයි එහෙම වෙන්නේ? ඒ කෙනා ජීවත් වෙන කාලේ ඔබට කරපු උදව් මතක් වෙනෝනේ. දැන් අම්මා නම් අම්මා කොහොමද ඉස්කෝලේ එක්කන් ගියේ, ඇඳුම් අරන් දුන්නේ කොහොමද, ඔබට කෑම දුන්නේ කොහොමද, වඩාගෙන හිටියේ කොහොමද, ඔබට උදව් කරේ කොහොමද, මේ ටික ඔක්කොම මේ පීඩුව එකක් වගේ මතකෙට එනවා. ඒ මතකෙට ඒම නෙවෙයි වරද පින්නතනි. මතකෙට එනකොටම අපි අපේ හිතේ තෙන්න ගිහිල්ලා ඒ අතීතය තුළ ජීවත් වෙනවා අපි. ඒක දැන් මේ මොහොතේ අම්මා කොහෙද ඉන්නේ? දැන් මේ මොහොතේ අම්මා දිව්‍ය ලෝකෙ ඉන්න පුළුවන්. දැන් මොහොතේ අම්මා ආයේ මනුස්ස ලෝකෙ ඉපදිලා අපට වඩා හොඳ තැනක ඉන්නත් පුළුවන්. එතන ගැන හිතුවොත් එතැන් අපිට දුකක් නැහැ. නමුත් දැන් අපට මේ ඇඬු යන්නේ කොහොමද? අපි අර අතීතයට ගිහිල්ලා අතීත සිද්ධිය තුළ තාම ජීවත් වෙනවා. ඒක සිහි කිරීම නෙවෙයි වරද. සිහි කරනකොට පිනොතිනේ, අපි හරි සිහියෙන් සිහි නොකළොත් අපි ඒ සිද්ධියට ගිහිල්ලා ඒ සිද්ධිය තුළ අපි ජීවත් වෙනවා. ඒ කියන්නේ නිරුද්ධ වෙච්ච අතීතය තාම අපි එහෙමම අල්ලගෙන ඉන්නවා. දැන් කවුරු හරි බැන්නයි කියමු. ඒ බැනපු කෙනෙක් දකින්නකොටම අපිට මොකද වෙන්නේ? තරහ යනවනේ. ඇයි එහෙම වෙන්නේ? ඕ, අපි පින්නතුණේ මත ඒ බැනපු වෙලාවට ආය යනවා අපේ හිත ගිහිල්ලා. ඒ කෙනා එකවතාවේ අපිට බැන්නේ, අපි නැවත නැවත යාගෙන් බැනුම් අහනවා. ඔව්, එයාට පින්නතුණේ දැන් අමතක වෙලා තියෙනවා. එයා දන්නේවත් නැහැ තැඹිට බැහැනද කියලා. දැන් එයා තැඹිට හොඳ කෙනෙක්. නමුත් අපි තනින මේ හවලාර මම බැනපු කෙනා තමයි ඔය කියන්නේ. හවල් තැනදී හවලක් තියෙන තැනදී මට බැන්න. තාම ගිහිල්ලා පින්නතුණේ එතන ගිහිල්ලා අපි බැනුම් අහනවා. අන්නේ නිසා කියන්නේ පින්නතුණේ, අවිද්‍යාව නිසා පින්නතුණි අපි හරියට අපේ කෙලෙස් හඳුනා නොගත්තොත් අපි දුක් විඳින එක තැනකදී නෙවෙයි. ඒ අවිද්‍යාව තියෙනකම් අපි දුක් විඳින පින්නතුණි. මෙන්න මේ අවිද්‍යාවෙන් ඉඳීම ගැන බුදුදහමේ සඳහන් කරන පින්නතුණි, මේ අවිද්‍යාවෙන් අපි රූප බලනවා නම්, ශබ්ද අහනවා නම්, මේ ලබන අත්දැකීම ගැන බුදුදහමේ ඉතාම ගැඹුරු උපමාවක් කියනවා. උපමාව මොකද පින්නතුණි? හරකෙක් ඉන්නවා. ඒ හරක මරන්නේ පන පිටින්ම හරකගේ හැම ගහනවා. හැම සම්පූර්ණයෙන්ම අයින් කරනවා. හිතන තරක් කරගන්න එපා, මේ කතාවක් විතරයි. එතකොට මේ හැම ඉවත් කරන සතා පින්නතුනි හැම ඉවත් කළා අතාරිනවා. අතාරියට පස්සේ මේ හරක ගහකට හේතු වුණොතින් ගහේ ඉන සත්තු කනවා, බිම වාඩි වුණොතින් බිම දූවිලි ගෑවිලා බිම ඉන කූඹි කනවා, වතුරට ගියොතින් වතුරේ බහැලා වතුරේ සත්තු ඇවිල්ලා කනවා, එළියේ හිටියොතින් කපුට ඇවිල්ලා කොටනවා. මේ උපමා පින්නතුනි බුදුහාම දේශනා කරේ මොකටද? අපි පින්නතුනි මෙන්න මේ හේතුඵල දහම නොදැන අනිත්‍යතාවයේ පිළවන අනෝබෝධයෙන් ඉඳගෙන අපි රූප බලනවා නම්, ශබ්ද අහනවා නම්, ගඳ සුවඳ විඳිනවා නම්, මේ හැම මොහොතකම අපි විඳින වේදනාව කොහොමද? හරක විඳින වේදනාව වගේ කියලා. අපි ඇතැම් විට පාටියකට ගිහිල්ලා ඉන්න පුළුවන්, සින්දුවක් කියමින් ඉන්න පුළුවන්, යුනිවර්සල් ස්ටුඩියෝ ගිහිල්ලා ඉන්න පුළුවන්, ලාස් වේගස් ගිහිල්ලා ඉන්න පුළුවන්. කොතන හිටියත් පින්නතුනි අපි ඉන්නේ කොහමද? අපි අවිද්‍යාවෙන් නම් ඉන්නේ ඒ හැම මොහොතකම ඇති වෙන චිත්ත පීඩාවල ස්වභාවයත් මේකයි. හැබැයි පින්නතුනි අපි බුද්ධිමත් නම් අපි හරියට ප්‍රඥාවෙන් හේතුඵල ධම අනිත්‍යතාවයේ තේරුම් අරගෙන අපට බුද්ධිමත්ව ඒ සිද්ධිය දෙස බලන්න පුළුවන් නම් අපි පින්නතුනි හොලිවුඩ් හිටියත්, ලාස් වේගස් හිටියත්, ආරණ්‍යක හිටියත්, ඈ බුරුමේ ගිහිල්ලා ආරණ්‍යක භාවනා කළත්, ලංකාවේ ආරණ්‍යක ගිහිල්ලා කන්දක් මුදුනේ භාවනා කළත් අපි හැම තැනම ප්‍රඥාවෙන් ඉන්නේ. අන්න ඒ ප්‍රඥාවෙන් ඉඳීමට බුදුදහමේ මොකද්ද කියලා කියන්නේ? සතියෙන් ඉඳීම කියලා. සතර සතිපට්ඨාන ඉඳීම කියලා. ඒ සතර සතිපට්ඨානය තුල අපි යම් තාක් ඉන්නව නම් ඇතිවීම නැතිවීම දැකීමෙන් අපේ හිත කය දෙක නිතර වෙනස් වීම නුවණින් දැකීමෙන් අපි ඉන්නව නම් ඒ ඉන්න මොහොත ගැන සඳහන් කරනවා පින්තුනි බුදුරජාණන් වහන්සේගේ භූමිය තුල අපි ඉන්නේ කියලා. We are in the land of the Buddha. We are in the field of the Buddha. බුදුරජාණන් වහන්සේගේ ෂේම භූමියේ කුඹුරේ ඉඩමේ තමයි අපි මේ සතර සතිපට්ඨාන ඉන්න වෙලාවේ ඉන්නේ. අපි පින්තුනි ඒ සිහිය සතිය නැතුව යම් වෙලාවක ඉන්නවා නම් කොහෙද ඉන්නේ? අපි ඉන්නේ මායාවේ ඉඩමේ ඉන්නේ. We are in the land of the Mara. පින්තුනි අපි ඇතැම් විට මහා පින්කම් කරමින් ඉන්න වෙලාවක වෙන්නත් පුළුවන්. හැබැයි පින්කම් කරමින් හිටියා කියලා පින්නතුනි බුදුහාන්දරගේ භූමියට ආවෙන්නේ නැහැ. අවිද්‍යා පත්‍ය සංඛාරා. මොනද සංඛාර? පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර. අවිද්‍යාවෙනොත් කරන පින්කම් තියෙන සමහර අය හැමදේම නෙවෙයි. හැබැයි පින්නතුනි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන් නැතුව අපි පින්කම් කළත් පින්කමක් නාමෙන් දෙයක් කරත් ඒ වෙලාවෙත් අපි ඉන්නේ මාර්ගයේ භූමියමයි ඉන්නේ. හැබැයි සුගතියේ ඉන්නේ. අර දුගතියේ ඉන්න කෙනාට වඩා හොඳයි. සුගතියේ ඉන්නේ. හැබැයි පින්තුනි සුගතිය හිටියට අපි තාම බුදුහාඳුරන්ගේ නියම භූමියට ආව වෙන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙකුට මෙන්න මේ අවබෝධය ලබන්න පුළුවන් නම් පින්තුනි ඒ සහ ප්‍රමාණයට ඒ කෙනාගේ ජීවිතයේ සඵලයි, ජීවිතයේ සාර්ථකයි. ඒ තා ප්‍රමාණයට පින්නතුනි ආ බුද්ධිමත් කෙනෙක් ඊටාම වාසනාවන්ත විදියට ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. බුදුහාමර දේශනා කරනවා මෙන්න මේ අවබෝධයෙන් යම් කිසි කෙනෙක් එක දවසක් ජීවත් වුණත් මේ අවබෝධයෙන් නැතුව අවුරුදු 100ක් ජීවත් වෙන කෙනාට වඩා මේ එක දවස වටිනවා කියලා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි මේ අවබෝධයෙන් නම් අපි ඉන්නේ අපි යම් කිසි තැනක ඉන්නව නම් වටිනාම කෙනා තමන් බවට පත් වෙනවා. මේ අවබෝධයෙන් දර්ශනයෙන් සම්මා සතියෙන් අපි ඉන්නව නම් අපි පාරක යනවා නම් ඒ පාරේ යන අයගෙන් තමන් තමයි වටිනාම කෙනා. තමන් මෛත්‍රිය වඩමින් අනිත්‍යතාවය මෙනෙහි කරමින් වාහනයක යනවා නම් ඒ පාරේ ඇතැම් විට දවසට වාහන 10000ක් යන්න පුළුවන්, වාහන ලක්ෂයක් යන්න පුළුවන්. ඒ ලක්ෂෙම යන අයට වඩා ඔබ වටිනාම කෙනා බවට පත් වෙනවා. ඔබ ගමක ඉන්නව නම් ගමක ඇතැම් විට ලක්ෂයක් මිනිසු ඉන්න පුළුවන්, 10000ක් මිනිසු ඉන්න පුළුවන්. ඇතැම් විට කවුරුවත් මේ දර්ශනේ නැති වෙන්න පුළුවන්. ඒ කවුරුවත් අනිත්‍යතාවය, සතිපට්ඨානය, මෛත්‍රිය නෝඩන කෙනෙක් වෙන්න පුළුවන්. ඇතැම් විට ගමේම ඉන්න වටිනාම කෙනා ඔබ බවට පත් වෙනවා. ඒ නිසා පින්තුනි බුදුහාඳුර අපට ධර්ම දේශනා කළේ නිකන් සාමාන්‍ය දක්ෂයන් කරන නෙවෙයි. බුදුහාමුදුර අපට ධර්ම දේශනා කරේ දක්ෂතාවයෙන් උපරිමයට යන්න. ඒ දක්ෂතාවය ඇති කරගත්තොත් පින්නතුනි බුදුහාමුදුර දේශනා කරනවා අත්ථ දීපා භික්ඛවේ විහෙරතත් සරණාන ආනි සරණා ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණාන ආනි සරණා. ඔබ ඔබගේ හිත පිළිසරණක් කරගන්න, ධර්මයේ පිළිසරණක් කරගන්න. මෙන්න මේ දර්ශනෙන් අපි හිටියොත් පින්නතුනි අපි සැබෑ ලෙසම දහම පිළිසරණ කරගත්තු වෙනවා. සැබෑලෙසම තමන්ගේ හිත පිළිසරණ කරගත්ත වෙනවා. ඒ විතරක් නෙවෙයි පිනතුනි තමන් මේ වසන් දිනේ සැබෑලෙසම බුදුහාඳුරන්ට ගරු කර කෙනෙක් බවට පත් වෙනවා. හොඳයි, මේ ධහම රකින්නට අප්‍රමාදී වේදහම හැසිරෙන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපිට ලැබුණු කාලය අවසන් ඊළඟ ස්වාමීන් වහන්සේ වැඩි පිනතුනි අද විශේෂයෙන් මේ පින්කමේදී අජන්ත ප්‍රනන්දු මහත්මයා බලාපොරොත්තු වෙනවා තමන්ගේ ආදරණීය දියණියට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම එතුමාට අතිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සියලුම ප්‍රාර්ථනා උණු සමෘද්ධිමත් වේවා. අපනමින් මියගේ ඥාතීන්ටත් අපනමින් ජීවත් වෙන හැම දිනාටමත් ඒගොල්ලන්ගේ සසර යහපත පිණිස උතුම්ම නිර්වාණ අවබෝධය පිණිස මේ පින හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එහෙනම් දැන් ධර්ම පූජාව පූජා කරන්න. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛං භයං පන්තා ච නිබ්බයං ශෝකම් පන්තා ච නිශෝකං